සලෝ සලෝ සලෝ නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුතියමේරං කායෝ ජීවංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං මහංච නමාමි ධම්මං සුගතේන දේශිතං සන්තා සදා හොන්තු සුඛියමේරං කායෝ ජීවංචෝ ගච්ඡන්ති සම්මේ මරණං මහංච නමාමි සංඝං මුනිරාය සාවකං සන්තා සදා හොන්තු සුඛියමේරං කායෝ ජීවංචෝ ගච්ඡන්ති සම්මේ මරණං මහංච බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං ති සංඝං සරණං ගච්ඡාමි සතියං ති බුද්ධං සරණං ගච්ඡාමි සතියං ති ධම්මං සරණං ගච්ඡාමි සතියං ති සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි චිතරණේන සන්ධිං පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදිත් මොනසිම මහත්මයා මල්කිනෝන මාචිදව සිදු කරන දානමය පින්කමයි අද මේ සිය දින්ම ඉමා ශ්‍රද්ධාවෙන් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මේ විහාරස්ථානයේ කේන්දර කරගෙන සිදු කරන පින්කම් මාලාවෙහි මාසික පින්කම මේ පින්තුන්ගේ ජීවිතවල අනුස්මරණීය පින්කමක්, නිතර සිහි කරන පින්කමක්, නිතර සිදු කරන පින්කමක්, ආචීර්ණ කර්මයක් විදිහට සලකා කරන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේල කෙරෙහි බොහොම ගෞරවයෙන්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය ගැන බොහොම ආදරයෙන් සිදු කරන පින්කමයි මේ අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෝදානම් කරගෙන ආපු ප්‍රණීත දානෙහි අග්‍රභාගය අප සරණ ගිය මුළු තුන්ලොවක් සදහිමින් සැනසුවා වූ ඒ උත්තර මනුෂ්‍ය රත්නය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සමුදායට කරන ගුණ පූජාවක් වශයෙනුත්, උන්වහන්සේගේ අපරිමිත ලෝක සේවාවට කරන උපහාරයක් වශයෙනුත් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසලයේ හේතුවෙන් අජිත් මහත්මාට මල්කිනෝන දරුවන් ඇතුළු ඒ හැම දෙනාටම නිරුක් නිරෝගී සම්පත්තිය පිණිස මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජා පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බතානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහාබෝධිං බුද්ධරූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන් පූජා භාජන මුන්තමං අදිවාසේතු නොබන්තේ පානීයං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතු නොබන්තේ භෝජනං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තියා. හොඳයි මේ සෝදානන් කළා වූ දානයේ මහා සංඝරත්නයට පූජා කරන අවස්ථාව. ඉතින් අජිත් මහත්මයා මලකිනෝනත් බොහොම දැහැමි වූ පියාගත්තු වස්තුවේ පහදන් කරලා මේ සෝදානන් කළා වූ ප්‍රණීත දාන වස්තුව එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ සිටිය යඥා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වුණු සරුත් මුගලන් ආදී ඒ උතුම් මහ රහතන් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාගෙන් බඩාත්ම ශක්තිමත් වුණු මේ ගෞතම සම්බුද්ධ ශාසනය බැබළුවා වූ අතීතයේ වැඩ සිටිය වර්තමානයේ ලෝක පුරා විසිරිය සිටින අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වන කියන මේ තුන් කාලේ තමයි ති මහ සංඝරත්න වෙනුවෙන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිතවන්නා වූ මේ උතුම් කුසල ඵල හේතුවෙන් පිනතුන් හැම දෙනාටම සියලු යහපත අභිවෘද්ධිය සෙත සාන්තිය යහපත ධර්මාභෝධයම සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැකින වාක්‍යය කියන දානය සංසතු කොට පූජා කරමු. ඉමං වික්ඛං වික්ඛෝ සංඝස්ස දේම ඉමං වික්ඛං වික්ඛෝ සංඝස්ස දේම ඉමං වික්ඛං වික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡතං පත්තිකන්තුයිහං කිප්පමේව සමෙජ්ජතු සම්වේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිම්මාන සම්පන්ති මිනාතේ සමිජ්ජතු. හොඳයි අජිත් මහත්මයා බොහොම සතුටට පත් කරන්න අද මේ දානයයි තාම ශ්‍රද්ධාවෙන් සෝදානම් කරගෙන විහාරස්ථානට ඇවිදින්නා ඉමා ශ්‍රද්ධාවෙන් පූජා කරන අවස්ථාව. ඉතින් ඔබතුමා ඇතුළු කවුලෙත් වෙනතුන් ඉතාම දීර්ඝ කාලයක් මේ පින්කම ඉතාම ඕනෑකමින් ඉමා ශ්‍රද්ධාවෙන් සිදු කරගෙන යනවා. මම හිතන වසර 40කට අධික කාලයක් ඉතා දීර්ඝ කාලයක් මේ සිදු කරන පින්කම ගැන හිතනකොට අජිත් මහත්මයාට බොහොම සතුටටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දානයේ ස්වභාවය ගැන හරියට ගිනිගෙන තියෙන ගෙයක් ඒ ගිනිගෙන තියෙන අවස්ථාවේදී ඒ ගෙදරින් කිසියම් කෙනෙක් එළියට කරනවා නම් ඈත් කරනවා නම් අන්නේ ගින්නෙන් බේරිලා ඒ කෙනාට ඒ දෙය පසු කාලීනව යහපත පිණිස පවතිනවා. අන්නේ වගේ ඒවමාදි පිතෝ ලෝකයේ ජරාය මරණය නැත නිහරතේ ඔය දානේන දින්නම් හොත්තේ සුනියපතම් කියලා. යම් කිසි කෙනෙක් මේ ජීවිතේ හරියට ගිනිගෙන දෙන දෙයක් බව දැනගෙන මේ ජීවිතේ කියන්නේ ලෙඩවීම් මහලුවීම් මරණය ප්‍රිය විප්‍රයෝගය ආදී මේ අනේක විද ගිනි වලින් දැවෙන දෙයක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අන්නේ ජීවිතයෙන් කිසියම් කෙනෙක් දානමය වශයෙන් ඈත් කරගත්තනම් ඉවත් කරගත්තනම් යම් දෙයක් පරිත්‍යාග කරා නම් හරියට අර ගිනි ගන්නා වූ ගෙදරින් අයින් කරන දේ වගේ Tamanට පස්සේ කාලයක යහපත පිණිස පවතිනවායි කියලා. විශේෂයෙන්ම සංඝරත්නය වෙනුවෙන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන පරිත්‍යාගයන් සසර බොහෝ කාලයක් Tamanට සැප පිණිස හේතු වෙනවා. සසර ගමනේදී Tamanට මඟ වේදමක් පිණිස හේතු වෙනවා. ඒසෝ නිදී සුනිහෙතෝ අජේයෝ අනුගාමිකෝ පහය ගමනේ ඒසෝ ඒතමාදාය ගච්ඡති කියලා ධර්මයේ සඳහන් කරනවා. මේක අපේ පිටුපස්සේ සෙවණල් හා සමානව ගමන් කරමින් සසර බොහෝ කාලයක් සැප විපාක ගෙන දෙනවා කියලා. ඉතින් ඒ ධාර්මයේ තින්කම මහත්ඵල මානසංශ කරගන්න ක්‍රමයේ බුදුහඳුර අපට දේශනා කළා. ඒ තමයි ඒ සිද්ධ කරන දානය ගැන නිතර හිතන්නට ඕන. ඒක ඡාගානසති භාවනාක් විදිහට වඩන්නට ඕන. ඉතින් අජිත් මහත්මයාට විවේකීන අවස්ථාවකදී මේ තමන්දී දුන්නා වූ දානමය තින්කම් ගැන නිතර හිතන්න පුළුවන්. අන්නේ හිතන අවස්ථාව භාවනාවක් විදිහට දක්වනවා. චාදානසුති භාවනා හැටියට. ඉතින් අන්නේ පින්කම ගැන සිහි කරන මොහොත නැවත ඒ පින්කම කරනා වගේම ආනිසංස දිනු කර ගන්න තියෙන අවස්ථාවක්. ඒ වගේම හිත සමාධිමත් කරන්න එකඟ කරන්න තියෙන භාවනාවක් විදිහට දේශනා කළා. අනේ ත්‍යාගයෙන් දාණයෙන් අපේ ජීවිතය ශක්තිමත් වෙනකොට අපට අපේ ජීවිතය ගැනම ලොකු සතුටක් ඇති වෙනවා. මෙවැනි පින්කම් අපට සිදු කරගෙන ලැබුණේ මේ සම්බුද්ධ ශාසනයක් ලැබුණ අවස්ථාවකදී නේද කියන හැඟීම ඇති වෙනවා. අනේ සමගම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදය ගෞරවය සතුටක් ඇති වෙනවා. මම බුදුන් සරණ ගියපු කෙනෙක් නේද? ධර්මයේ සරණ ගියපු කෙනෙක් නේද? සංඝරත්නයේ සරණ ගියපු කෙනෙක් නේද කියලා මෙන්න මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන තමගේ හදවතෙහි වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා නම් අන්නේ කෙනා මහත් වූ පුණ්‍ය ගංගා පින් මුල්පත් තුනක් ජීවිතයට එකතු කර ගන්නවායි කියලා පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී දේශනා කරනවා. මේ තෙරුවන් සරණ යාම මහානීය පුණ්‍ය කර්මයක් විදිහට. අන්නේ තෙරුවන් සරණ ගිය කෙනා ඊට පස්සේ නනතුරුවම පිළිපදින දේ තමයි පංචශීලයේ පිළිපදිනවා. පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නා දාන පටිවිරතෝ හෝති, කාමයේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමා දට්ඨාන පටිවිරතෝ හෝති කියපු විදිහට ප්‍රාණඝාතාදී මේ පස්පව් වලින් තමන් වැළකීච්ච කෙනෙක් කියන එක හිතනවා. මෙන්න මේ පංචශීල ආරක්ෂා කිරීමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා පුණ්‍ය නිදානයක් කියලා. එනිසා තමන් තෙරුවන් සරණ ගියපු කෙනෙක්, ඒ වගේම පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා හිතනකොට මෙන්න මේ සිතුවිල්ල මහා පුණ්‍ය ගංගා අටක් විදිහට දේශනා කළා. අන්න ඒ සමගම ඊළඟ පියවරට එනවා සීල සත්ත්වෝ සුවපත්ත්වා කියන මෛත්‍රී සිතුවිල්ල මුළු ලෝකේ පුරාම පතුරවනවා. අන්නේ මෛත්‍රියෙන් අපේ හිත වඩාත්ම ශක්තිමත් වෙලා ඊළඟට අපි එනෙන්නේ අර සමාධිමත් වෙච්ච සිතින් අපේ හිත වර්තමානයේ තුල තියාගෙන සතිපට්ඨානයේ තුල හිත පිහිටුවා ගන්නවා. වර්තමානයේ අපේ හිත කයගෙන අවධානයෙන් සිතටන හැම අරමුණක්ම නිරුද්ධ වෙච්ච රූපයක් නේද මාමේ හිතින් දකින්නේ. අනාගතයේ සීකරන රූපත් දැනට ආපු නැති රූප නේද තමන් මේ මෙනෙහි කරන්නේ කියන අතීත අන්ද දෙකෙන් නිදහස් වෙන ගමන් වර්තමානයේ මේ මනෝවිඥානෙනුත් නිදහස් වෙනට එහෙ තනිත්‍යතාවය වරනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික ඊටාම වැදගත් වෙනවා. ශ්‍රද්ධාව, ඒ වගේම සිල්වන්ත භාවය, මෛත්‍රිය සහ සතිපට්ඨානය කියන මෙන්න මේ කරුණු හතරෙන් දිනෙන් දින ඉදිරියට යෑම තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ, අපේ සතුට ලබන මාර්ගය කියලා කියන්නේ. ඉතින් අජිත් මහත්මයාට තමගේ ජීවිතය ගැන හිතනකොට බොහොම සතුටක් ඇති කර ගන්න පුළුවන්. මේ විහාරස්ථානයේ දකින සිහිපත් වෙන හැම මොහොතකම අජිත් මහත්මයා ඇතුළු පවුලේ පිනතුන්ගේ ශක්තිය මේ හැම දෙයක් පිටපස්සෙම තියෙනවා නේද කියලා හිතනකොට ලොකු ආධ්‍යාත්මික සතුටක් ඇති වෙනවා. මේ විහාරස්ථානයේ බොහෝ දෙනෙක් ඇවිල්ලා සීලාදී ප්‍රතිපත්ති පුරනකොට තමන්ටත් ඒ පින ලැබෙනවා නේද කියන ලොකු සතුටක්, නිරාංශ ප්‍රීතියක් හට ගන්නවා. එහි ආනිසංස විදියට අපට මෙලවත් සතුට වන්නට පුළුවන්. ඒ වගේම අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි, අපි මියගිය දවසට මේ දෙස බලලා අපට මීටත් වඩා සතුට වෙන්න පුළුවන්. එදා අනාථ පිණ්ඩික සිටුතුමා මිය ගිහිල්ලා දෙවියෙක් වශයෙන් ඉපදෙන අවස්ථාවේදී ඉදං හිතං ජේතවනං ඉති සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන ඊති සංජරණං මම කියලා ධර්මරාජයන් වහන්සේ පිරිවරාගත්තු සාමෙන් වහන්සේලා වැඩ සිටින මේ විහාරස්ථානයේ දකිනකොට මගේ හදවතට ප්‍රීතියක් කියලා එදා තමගේ සතුට ප්‍රසාදය ප්‍රකාශ කළා. ඉතින් අපටත් අප මේ සිදු කරන කුසල ගැන පරලෝ ජීවිතයේදී අපට සතුට වෙන්න පුළුවන්. ඉතාම වටිනා පින්කම් හැටියට සලකන්න. එනිසා අජිත් මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටම මේ ස්වාමීන් වහන්සේලා නිරතුරු ආශිර්වාද කරනවා. ඉතින් ඒ ගැන බොහොමත්ම සතුටටපත් ගන්න. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය කර්මය තුළින් ජනිත කරගත්තා වූ මේ උතුම් කුසල බලය මේගේ ඥාතීන්ටත් අපි අනුමෝදන් කරවමු. අජිත් මහත්මා මාලිකනෝ ඇතුළු ඒ ඥාතීන් නමින් මියගිය ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු යම් තාක් පිරිසක් වෙන බලාපොරොත්තුකෙන් සිටිත් නම් මේ උතුම් කුසල අනුමෝදන්ව ඒ හැම දෙනාම සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතිනට පුණ්‍ය ආනෝදනා කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු රැස්කරගත්මින් සියලු කුසල සම්මදෘෂ්ටික දෙවියන් සනුවදනව පිනතුන් සිදු කරන සියලු දහම කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. ඒ පහොලේ හැම දිනාටම දෙවියන්ගේ සියලු රැකවරණය සැලසේවා. දෙවියන්ට මේ පින දෙවිසුර වර්ධනය කරගන්නට උතුම් වූ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි අජිත් මහත්මා, බොහොමත්ම සතුටට පත් ගන්න මාසිකව සිද්ධ කරන දානමය පින්කම මේ වර්ෂයේහි ජූලි මාසයේ ඉතාම හොඳින් මැනවින් සියතින්ම සිදු කරගන්න ලැබුණා කියලා මේ සියලු පින්කමල හේතුවෙන් අවුලේ හැම දෙනාටම මෙලොවසෙන් නිරුක්ති රෝගී සම්පත්තියේ චිරජීවනය සැලසේවා. දිනෙන් දින තමගේ සතුට සැනසීම දිනුවන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝක ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේහිතයෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භන්තුති. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තුති. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තුති. අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති.